Yampi Sariputta Tathagato Parasattanam Parapuggalanam Indriya Paro Pariyattam Yathabhutam Pajanati Idampi Sariputta Tathagatassa Tathagata Balam Hoti Yam balang agamma tathagato asabhang thanang patijanati parisasu sihanadang nadati brahmachakkam pavatteti punacha parang sariputta tathagato Jhāna vimokha samādhi samāpattinaṁ saṅkhilesaṁ Vodānaṁ vuṭṭhānaṁ yathābhūtaṁ pajānāti Yampi sāriputta tathāgato jhāna vimokha samādhi samāpattinaṁ Saṅkhilesaṁ vodānaṁ vuṭṭhānaṁ yathābhūtaṁ pajānāti Idampi Sāriputta tathāgatassa tathāgata balaṁ hoti Yam balaṁ āgamma tathāgato āsabhaṁ thānaṁ patijānāti Parisāsa sīhanādaṁ nadati Brahmachakkam pavatteti Punacha parang sāriputta tathāgato anekavitaṁ pubbe nivāsaṁ anusansarati Seyathidaṁ Ekampi jātiṁ dvepi jātiyo tissopi jātiyo Chatassopi jātiyo panchapi jātiyo dasapi jātiyo Vīsatimpi jātiyo tinsampi jātiyo Chattāri sampi jātiyo panyā sampi jātiyo Jāti satampi jāti sahasampi jāti sata sahasampi Anekepi saṅvatta kappe anekepi vivatta kappe Anekepi saṅvatta vivatta kappe Amutrāsiṁ evaṁ nāmo evaṁ gottaṁ To evaṁ vannu, eva māhāro evaṁ sukha dukkha pati saṅvedi, eva māyu pariyanto. So tato chato amutra upapādiṁ, tatra pāsiṁ evaṁ nāmo evaṁ gatto evaṁ vannu, Eva māhāro evaṁ sukha dukkha pati saṅvedi, eva māyu pariyanto. So tato chuto idhūpa pannuti, iti sākāraṁ saudhdesaṁ anekavitaṁ pubbe nivāsaṁ anusansarati, Yampi Sāriputta Tathāgato Anekavitaṁ Pubbe Nivāsaṁ Anussarati Seyathidaṁ Ekampi Jātiṁ Dvepi Jātiyo Peyāl Iti Sākāraṁ Saundesaṁ Anekavitaṁ Pubbe nivāsaṁ anussarati

dibbena chakkhuna visuddhena atikkanta manusakena kāyassa bheda parammarana tirachchāna yonin upapannam dukkhāti pākatukā vedanā vediyamānam idhapanāhaṃ sāriputta ekacchaṃ puṅgalaṃ evaṃ cetasā ceto pariccha pajānāmi tathāyaṃ puṅgalo paṭipanno tathāca irīyati tancha maṅgaṃ samāruḷḷho yathā kāyassa bhedā parammaraṇa petti visayaṃ upapajjissatīti tamenaṃ passāmi aparena samayena dibbena chakkhuna visuddhena atikkanta manusakena kāyassa bhedā parammaraṇa petti visayaṃ upapannaṃ dukkha bahulā vedanā vediyamānaṃ seyyathāpi sāriputta rukkho visame bhūmi bhāge jāto tanupatta palāso kabaracchāyo atha puriso āgacchayya ghammābhitatto ghammapareto kilanto tasito pipāsito ekāyanena maggena tameva rukkhaṃ panidhāya tamenaṃ chakkhumā puriso disnvā evaṃ vadeyya tathāyaṃ bhavaṃ puriso paṭipanno tathāca irīyati tancha maṅgaṃ samāruḷḷho yathā imaṃ eva rukkhaṃ āgamissatīti tamenaṃ passeya aparena samayena tassa rukkhassa chāyāya nisinnaṃ vā nipannaṃ vā dukkha bahulā vedanā vediyamānaṃ evameva kho ahaṃ sāriputta idhekacchaṃ puṅgalaṃ evaṃ cetasā ceto pariccha pajānāmi tathāyaṃ puṅgalo paṭipanno tathāca irīyati tancha maṅgaṃ samāruḷḷho yathā kāyassa bhedā parammaraṇa petti visayaṃ upapajjissatīti tamenaṃ passāmi aparena samayena dibbena chakkhunā visuddhena atikkanta manusakena